බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විද්‍යා උපතං සෙට්ඨා අවිද්‍යා නිපතං වරා සංඝෝ පවජමානානම් බුද්ධෝ පවදතං වරෝති ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන අවසරයි සදහවස් වාර්තනාවන්ත පිනතුනි අප මේ ධර්ම වැඩසටහනේ අවසාන කොටසටයි මේ පැමිණියේ. ඉතින් උදෑසන පටන් මේ හැම දිනෙකම බොහොම අවධානයෙන් ශ්‍රද්ධාවෙන් මේ වැඩසටහන සමග ඒකාත්මීය වුණා. ඉතින් ඔබේ ජීවිතයට දහමෙන් රැකවරණය ආශිර්වාදයේ සලසා ගන්න මොහොත අපේ ජීවිතේ ලැබිච්ච වටිනාම දේ තමයි අපේ ධර්මය. ඒ ධර්මය අපේ ජීවිතේට සැබෑලෙසම ලැබුණොතින් තමයි අපට තියෙන මානසික දුක වලින් විතරක් නෙවෙයි කිසියම් විදියක දෛනික ජීවිතයේ සමාජීය වශයෙන් ගාමිසි ගැටලුවක් තිබුණත් ඒව වුණත් අපට නිරාකරණය කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ ධර්මයට පැමිණුණොතින්. ඉතින් මම හිතන්නේ ඔබ හැම දෙනෙක්ම ඒක විශ්වාස කරන ඒ ධර්ම වලින් කැපවෙච්ච පිරිසක් කියන එක අපට තේරෙනවා. ඉතින් ඒක ඔබට ආශිර්වාදයක් වෙනස සඳහන් කරනවා. ධර්මයේ ප්‍රධාන වශයෙන් ගතුතින් පිනතුනේ අප තේරුම් ගත යුතු කාරණේ තමයි විද්‍යාව සහ අවිද්‍යාව කියන කාරණා දෙක. නැත්තම් ප්‍රඥාව සහ අවිද්‍යාව කියන කාරණා දෙකේ වෙනස දැනගන්න එක. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේම අවිද්‍යාවේ ස්වභාවය ලෝකෙට පැහැදිලි කළ දීලා ප්‍රඥාව ඉස්මතු කරලන්නටයි උන්වහන්සේගේ බලාපොරොත්තු වුණේ. භාගතුන් වහන්සේ අන්ධකාර සූත්‍රයේදී දේශනා කරන භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ ලෝකයේ තැනක් තියෙනවා අන්තරීක්ෂ ආගා කියලා. විශ්වයේ යම් ස්ථාන තියෙනවා දැඩි අන්ධකාර තියෙන ස්ථාන. ඒකට හේතුව තමයි මේ ස්ථානවලට හිරුගේ ආලෝකයවත් සඳේ ආලෝකයවත් ලැබෙන්නේ නැති තැන්. සාමාන්‍ය අපි බ්ලැක් හෝල් කියලා වගේ කියන්නේ. ඒ වගේ තැන් මේ විශ්වයේ තියෙනවා. සාමාන්‍ය විද්‍යාවෙන් කියන්නේ ඒ වගේ තැන්වල ජීවීන් නැහැ කියලා. මොකද සූර්යාලෝකය නැත්නම් වතුර ගස් කොළන් නැහැ. එහෙනම් ජීවීන් නැහැ කියලා තමයි කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මේ වගේ තැන්වල සත්‍යයන් ඉපදෙනවා. අන්ධකාරය ඉපදෙනවා. අන්ධකාරෙම ජීවත් වෙනවා. අන්ධකාරෙම මේ යනවා ඒ කට්ටිය. එහෙම ජීවීන් මේ තැන්වල ඉන්නවා. නමුත් විද්‍යාඥයන්ට ඒව අහුවෙන්නේ නැහැ. විද්‍යාව කරන්ට අහුවෙන්නේ නැහැ ඒ සත්‍යයන්. බුදු නුවණට ඒව දැක්කා. භාගතුන් වහන්සේ මේ අන්ධකාර තැන් ගැන සඳහන් කරනකොට භික්ෂුන් වහන්සේලා අහනවා භාගතුන් වහන්සේ ඔය කියන අන්තරීක්ෂ අගා කියන තැනටත් වඩා අන්ධකාරයක් ලෝකේ තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඕ මහණෙනි අර අන්ධකාරයේම ජීවත් වෙන සත්තු වෙන තැනටත් වඩා වලතිය සම්පූර්ණ අන්ධකාරය නම් ඔබට හිතා ගන්න පුළුවන් නේද? කොහොමද ඇද්ද කියලානේ. ඒ වගේ ස්ථාන ඒ වගේ තැනටත් වඩා අන්ධකාරයක් ලෝකේ තියෙනවා කියන බුදුහාමර දේශනා කරනවා. මොකක්ද ඒ අන්ධකාරය? ඒ තමයි අවිද්‍යාව කියන අන්ධකාරය කියලා. මේ දුකේ හට ගැනීම හා නිරෝධය දන්නේ නැතිකම තමයි අර අන්තරීක්ෂ අගා කියන බ්ලැක් හෝල් එකටත් වඩා තියෙන අන්ධකාරය කියලා දේශනා කරනවා. මොකද මේ අන්ධකාරය කියලා කියන්නේ අපේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට මේ අරමුණු වෙනකොට ඒ අරමුණු වල යථා ස්වභාවය නොදන්නා කම නිසා හටගන්නා වූ මෙන්න මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධේ නොදන්නා කම තමයි මේ අවිද්‍යාව කියලා දේශනා කළා. අන්න ඒක තේරුම් ගන්න එක තමයි ප්‍රඥාව. මේක තේරුම් නොගත්තොත් අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මේ පරිසම්පාද චක්‍රය තුල අපි සැරිසරමින් ඉන්නේ. ඒකේ අපට පුණ්‍යාවි සංකාර ආනිජාවි සංකාර කරන්න පුළුවන් අපට. සසර සුගතිගාමී වෙන්නත් පුළුවන්. දිවි ලෝක බ්‍රහ්ම ලෝක යන්නත් පුළුවන්. හැබැයි ජරා මරණ වල නිදහසක් කවදාත් ඇති වෙන්නේ නැහැ. ඒකේ මිදීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකේ නිදහසනේ කොහොමද? මෙන්න මේ ප්‍රඥාව කියන එක. මොකද ප්‍රඥාව කියන්නේ මේ පරිසම්පාද චක්‍රයේ තේරුම් ගන්න එක. දුක් සමුදය තේරුම් ගන්න එක. කොහොමද මේ දුක හටගන්නේ? දුක හටගන්නේ ආසාව නිසා. ආසාව හටගන්නේ මොකක් නිසාද? ආසාව හටගන්නේ මේකේ යථාර්ථය නොදන්නාකම නිසා. මොකක් නොදන්නාකම නිසාද? මේ බාහිර ලෝකේ අපි මේ වෙලාවේ අත්විඳිනවා නම් තේරුම් ගන්නවා නම් අන්නේ තේරුම් ගන්න ලෝකේ යථා ස්වභාවය නොදන්නාකම නිසායි අපට යමක් ගැන ආසාවක් හටගන්නේ. ආසාව විතරක් නෙවෙයි යමක් ගැන අමනාපයක් හටගන්නව නම් ඒ හටගන්නේත් ඒක නිසාමයි. ලෝභය ද්වේෂය කියන දේ පිණිතුනේ දෙකක් නෙවෙයි එකම කාසිය දෙපැත්ත වගේ. මුලදී ආසා කරනවා. ආසා කරන දේ පොඩ්ඩක් හරි අකමැති විදියට වුණොත් මොකද වෙන්නේ? ඒකටම අනිත් පැත්තටත් ඉතින් අපි ප්‍රතිචාර දක්වනවා නේ. නමුත් හේතුව තියෙන අභ්‍යන්තරේ ඒ තමයි දැර යමකට තියෙන ආසාව. ඒ ආසාවටත් හේතුව නොදැනීම. මොකද්ද නොදැනීම කියලා කියන්නේ? මේ වෙලාවේ අප අත්විඳින ලෝකය නිරුද්ධ වෙච්ච ලෝකයක් කියන එක නොදන්නාකම. ඒකෙන් බාහිර භෞතික ලෝකයක් නැහැ කියන්නේ. අපේ ඇහැට රූපයක් පතිත වෙනවා මේ මොහොතේ. ඇස රූපයේ චක්කු විඤ්ඤාණ පහළ වෙනවා. හැබැයි ඒ මත පිහිටලා අපට දිගටම ඒ මට්ටමේදී අවබෝධයක් කවදාවත් ලබන්න බෑ. උදාහරණයක් සඳහන් කරොත් අපි වාඩි වෙලා ඉන්න තැන අපට බලන්න බෑ. අපි ඩ්‍රයිව් කරනකොට ඩ්‍රයිව් කරලා ඉන්න රෝද හතර තියෙන තැන බලන්න බෑ අපට. අපි කෑම කනකොට කටේ තියෙන කෑම අපට බලන්න බෑ. අපි නිතරම බලන්නේ ඉස්සරහා තියෙන දේ. අපි ඉන්න තැන අපට බලන්න බෑ. අන්න ඒ වගේ තමයි විපාක මට්ටමේ තියෙන මේ ස්කන්ධ ටිකේ මේ රූපය කියලා අපි කිව්වට ඒකේ මුල් ස්වභාවය මත පිහිටලා ඒ තුල අපට ඉන්න බෑ. අපි නිතරම මේක තේරුම් ගන්නේ මේ මුල් ටික වේගයෙන් හටගෙන නැති වෙලා ගිහපු තැනක මනෝ විඥාන මට්ටමින් තමයි අපි මේක දකින්නේ. දකිනකොට ඒ මනෝ විඥාණයට පාදක වෙච්ච රූපස්කන්ධය ඇතුළු අනෙත් විපාක මට්ටමේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නැති වෙච්ච මොහොතක තමයි අපි මේ මානසින් කරන ගනුදෙනුවක් තමයි මේ ලෝකෙ තියෙන්නේ. මෙන්න මෙතෙන්ට විශ්වාසය තිබීම තමයි සුතමේ පඤ්ඤා කියලා කියන්නේ. මේ දේම හිත හිත ඉන්න එක තමයි චින්තාමේ පඤ්ඤා කියන්නේ. මේ දේ සඳහා සම්පූර්ණ භාවනාවට නැඹුරු වීම තමයි භාවනාවේ පඤ්ඤා කියලා කියන්නේ. මේක කියනකොට සමහර කෙනෙකුට ප්‍රඥාව දියුණු කරන් හිටියට බුදුරජාණන් වහන්සේ කල ඉක්මනටම ධර්ම අවබෝධය කළා. සමහරට මේක එකපාර කරන්න බෑ හිත සමාධිමත් කරන්න උනා. සමතේ වැඩුවා. සමහරට සමතේ වඩන්න බෑ සිල්වන්ත වෙන්න ඕන නිසා සීලයට සීලෙම පටන් ගන්න උනා. එතකොට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධිශාව දේශනා කළේ මේකයි. අන්න ඒකම තමයි පැහැදිලිව දේශනා කළේ මාර්ගයක් විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ දර්ශනයට ආවට පස්සේ ඒක සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඉඳගෙන අපි යහපත් සංකල්පනාවෙන් ඉන්නවා, වචන කතා කරනවා, කායික වැඩ කරනවා, රැකිරක්ෂාව, උත්සාහය, සතිය, සමාධිය ඔක්කොම මෙන්න අපට මාර්ගය පැනවෙනවා. අතෙන්ට ශ්‍රද්ධාව තිබ්බ ගමන් අපට අපේ ස්පිරිචුවල් මැප් එක හරියට ගෝල්ඩන් කාපට් එකක්, රෙඩ් කාපට් එකක් වගේ අපට දිගහැරෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අරහත්ගේ මාර්ගය. හරියට රේල් පාරෙන් අයින් වෙලා තිබ්බ කෝච්චි පෙට්ටියක් නැවත රේල් පීලි දෙක උඩට තිබ්බ වගේ ලස්සනට ඊට පස්සේ තල්ලු කරන් උනත් යන්න පුළුවන්. කරදර ටික ඔක්කොම අඩු වෙනවා. අපේ හැම දෙයක්ම යන්නේ ආරසංගික මාර්ගයත් එක්ක. ඒයින් බැහැර අපට පොඩ්ඩක්වත් හැරෙන්නවත් බෑ. ඒකෙන් බැහැර ගියොත් අපට අපේ සතුට නැති වෙනවා ඇත්තෙන්. වෙනද අපට අමාරු උනේ මේ ධර්මය පිළිපදින්න. දැන් අමාරු මොකද්ද? ධර්මයෙන් බැහැර වෙන එක. ඇයි දහමේ හැසිරෙන එක තමයි ජීවත් වෙන්න තියෙන පහසුම විදිය. ලේසිම විදිය. අපි රැකියාව කරත් එක සම්මා ආජීවය, කෙනෙක් ඇසුරු කරත් එක සම්මා වාචා කම්මන්තේ කියන්නේ හැම තැනම ආරසනගික මාර්ගයේ කරුණු තමයි අපේ ජීවිතේ හරියට මල් පිපෙන වගේ, පළතුරු හැදෙන වගේ, හතු පිපෙන වගේ හැම තැනම ජීවිතය වචනයක් කතා කරත් සම්මා වාචාව. සිතවිල සිතුවත් සම්මා සංකප්පය. උත්සාහය කරොත් සම්මා වායාමයේ. රැකියාව කරනවා සම්මා ආජීවයේ. කයින් වැඩක් කරනවා සම්මා කම්මන්තේ. ඇයි ඒකට හේතුව? අපේ සම්මා දිට්ඨිය තියෙනවා. අපේ දැක්මක් තියෙනවා. මොකක්ද? නාම රූප දෙකේ නිරෝධයට තමයි මේ යන්නේ. නාම රූප නිරෝධය තමයි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. අන්න ඒක ගැන විශ්වාසය තිබ්බ ගමන් අපේ සම්පූර්ණම අපේ චරිතය මේට අනුව හැදෙනවා. දැන් බලන්න, ඔබට ලොකු වැටුපක් ලැබෙනවා නම්, වා පහසුකම් ඔබට තියෙනවා නම්, වාහනයකුත් දීලා ලොකු ගෙදරකුත් දීලා ලොකු වැටුපකුත් දීලා සාමාන්‍ය කෙනෙකුට වගේ 10 ගුණයක විතර වැටුපකුත් ඔබට දුන්න තියෙනවා, ඔබ උදේට අවදි වෙන පරක්කු වෙනවද? නෑනේ නේ. මෙච්චර පාසු කන්ට ගියම ඔබ උදේම අවදි වෙනවා. ඔබට එදාට එළම් තියන්න ඕනේ නෑ, අවදි වෙනවා ඉබේම. වාහනයත් ඉස්සරහ පැත්ත හරවලා තියෙන යන බලාගෙන නැගිට ගම. අනවශ්‍ය කිසිම දෙයකට ඔබ යන්නේ නෑ. ඔබ සම්පූර්ණ ඉලක්කයට තමයි වැඩ කරන්නේ ඊට පස්සේ. නමුත් ඊට වඩා 10,000 ගුණයක ඉහළ ස්පිරිචුවල් ගෝල් එකක්, achievement එකක් තමයි හිතේ දරාගෙන ඉන්නකොට තමන්ගේ සියලුම දේවල් මැනේජ් කරගන්නේ මේ ධහමත් එක්ක. හැබැයි තමා වෙනම ලෝකයක ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මේ සාමාන්‍ය ලෝකෙම gederama ඉඳගෙන යුතුයකම් කරගෙන, පින්කම් කරගෙන, රැකිරක්ෂා කරගෙන, තව අලුත් උපාධියක් ගන්නව නම් ඒකත් කරගෙන, ඒවත් කරමින් මේ යන්නේ. තමා නිතරම හිත වඩමින්, සමත භාවනාවක් වඩමින්, අරසිංහ මාර්ගයේ කරුණු එන්නෙනම සංවර්ධනය කරගනිමින් තමන්ටම තේරෙනවා එන්න එන්නම මානසික පීඩා අඩු වෙනවා කියන එක. බාහිර කෙනෙක් දකිනකොටම විවිධ ක්‍රමවලින් එයාගෙන් දුකක් එන්න තියෙනවා නම් තමා ඒක දුරු කරගන්න ක්‍රමයේ තමන් දන්නවා. ඒකේ ප්‍රධානතම අංගයක් තමයි නිතරම තමා මෛත්‍රී භාවනාව දියුණු කරන කෙනෙක් වෙනවා. මෛත්‍රී භාවනාව තමයි පින්නතුනි මේ නිවන් මාග යන තියෙන ප්‍රධානතම ලක්ෂණය. ඒ විතරක් නෙවෙයි, මේ ආරස්නගේ මාර්ගයට ආපු ගමම්ම තමන් පිළිපදින ලක්ෂණ ටික තමන්ට පැන වෙනවා. තමන්ගේ ක්වොලිටීස් ටික තමන්ටම බලන්න පුළුවන්, කන්ෆර්ම් කරගන්න පුළුවන්. මොනවද මේ ක්වොලිටීස් ටික? ඒ ටික තමයි කර්ණිමෙත සූත්‍රයේ තියෙන්නේ. කර්ණිමෙත සූත්‍රයේ කරුණ පිනතුනේ කටපාඩම් කරලා ප්‍රැක්ටිස් කරන්න බෑ. කර්ණිමෙත සූත්‍රයේ ගුණාංග ටික තියෙන්නේ තමා හරියට සම්මාදිට්ඨියටපත් වෙලා මේ ස්පිරිචුවල් ට්‍රැක් එකකට තමා වැටුණාද කියලා තමන්ටම තමන් ගැන චෙක් කරගන්න තියෙන ලක්ෂණ ටික. ඒකේ අඩුවක් නම් සම්මාදිට්ඨිය අඩුව. ශ්‍රද්ධාවේ අඩුව. මේ ගැන තියෙන කම්පිටන්ස් එකේ අඩුවම තමයි. ධර්මයේ තේරුම් ගන්න තමන්ටම මේ ලක්ෂණ ටික සක්කෝ, උජෝච, සූජෝච, මුදු, අනතිමානී, සන්තුස්ස, සුබර, අප්පකිච්ච, සල්ලවෝති, සන්තිඳිරෝච, නිපක, කුලේ ස්වනනුගිද්දෝ, අවසානට ගිහිල්ලා තමන්ගේ පවුලට දරුවන්ට තියෙන දැඩි ඇලීමවත් තමා තියාගන්නේ නැහැ. හැබැයි බාහිරට එක පේන්නේ අනිත් ඇයට. අනිත් ඇයට පේන්නේ ඔබ කලින්ටත් වඩා දරුවන්ට උදව් කරනවා, කලින්ටත් වඩා දරුවන්ට ආදරෙයි, කලින්ටත් වඩා දරුව වෙනුවෙන් පෑ ගානක් කැප ගන්නවා කියලා තමයි බාහිර ඇයට පේන්නේ. නමුත් ඔබ මේ ප්‍රැක්ටිස් එකට ආවට පස්සේ දන්නව ඕන වෙලාවක ඔබේ දරුවෙක් වුණත් ඔබට කලින් ජීවිතයෙන් සමු ගන්න පුළුවන්. ඔබේ දරුවාට ජීවිතෙම කැප කළ උදව් කරත් ඕන වෙලාවක දරුවා ඔබ අකමැති දෙයක් කරන්න පුළුවන්. දරුවට ලෙඩක් දුකක් අනතුරක් වෙන්න පුළුවන් කියන එක කලින්ම දැනගෙන තමයි තමාගේ දරුවාට වඩා ස්පිරිචුවල් රෙෆියුජ් එකක් තමා මනසින් හදාගෙන තමයි මේ දේ කරන්නේ. ඒ කුලයටවත්, දරුවන්ටවත්, ඥාතීන්ටවත් දැඩි ඇලීමක් ඇති කරගන්නේ නැහැ. හැබැයි එකෙන් කියන්නේ යුතුයකම් ටික කරන්නේ නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. යුතුයකම් ටික දැනටත් වඩා හොඳට කරන ගමන් අර ඕනම දෙයක් ඕනම වෙලාවක අහිමි වෙන්න පුළුවන් බව කලින්ම දැනගෙන තමයි මේක කරන්නේ. ඔබ අහලද මන්දුල් මාලිකාව ගැන? එයාට දරුවන් 32 දෙනෙක් හිටියා කියලා කියනවා. ඒ දරුවෝ ටික ඔක්කොමයි බන්දුල සේනාධිපතියයි ඉතාම ප්‍රබල යුද්ධයකදී ජීවිතක්ෂයට පත් වුණා. ඒ හැමදේම එකම මොහොතේ. මේ අය මිය ගිහපු පුවත බන්දුල මාලිකාවට දෙනකොට ඇය ස්වාමීන් වහන්සේට දානයක් බෙදමින් හිටියේ. ඇමතියෙක් ගෙනලා කොලේක ලියලා මේ විස්තරය කියලා එවල තිබුණා. බන්දුල මාලිකාව ඒක බලලා ඒක නැවත ඔතාගෙන ඉනේ තියාගෙන ස්වාමීන් වහන්සේට දානෙ බෙදමින් හිටියේ. ඒ අතරේ ගෙදර සේවිකාවගේ අතින් භාජනයක් උඩ වුණා. සරුතන සඳහන් කරනවා මාලිකාව ඔකට දුක් වෙන එපා කියලා. බන්දුල මාලිකාව මොකද සඳහන් කළේ? ලියුම පෙන්නවා. සායනහසෙන් වාදිනට මම කලබල වෙනවද මේ ඊට වඩා අනතුරක් මට දැන් මේ වෙලා තියෙන කියලා. පින්නතුනේ මෙන්න මේ මට්ටමට අපේ හිත සකස් කරගන්න වෙනවා පින්නතුනේ. මේ ධර්ම මාර්ගය යනවා නම් අපි අපිට ස්කිල් එක අනිවාර්යෙන් ඇති වෙන්න ඕන. අපි ලෝකෙට කටයුතු කරද්දී අපි ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන් කියන එක කලින්ම හිතලා බලලා තමයි අපි මේ ඉන්නේ. අපි ඒකට මග අරින නෙවෙයිකට අපි ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගාගෙන තමයි මේ ගමනේ යන්නට ඕනේ. මේ ගමනේ යනකොට අපේ ශක්තිය අනිවාර්යෙන් ඇති වෙනවා කියන එක. ඉතින් අවිඥායත් වේ වාසයේ සිවරාග නිරෝධහ කියන මේ පරිසම්බත් චක්‍රේ නිදහසන මාර්ගයේ අරසිංහ මාර්ගය යනකොට අපිට මේ ඇති වෙන ප්‍රතිඵලය තමයි අපි මේ සඳහන් කළේ. ඉතින් ඒක දකිමින් ධර්මයේ සාන්දෘෂ්ටික ආකාරික බව දකිමින් අප කෙමෙන් මේ ධර්මග ඉදිරියට යන්න උත්සාහ ගනිමු. බුදුරජාණන් වහන්සේගේ අපට දේශනා කරේ විඥා උපද සංසෙට්ටා උඩට නැගෙන දේවල් අතුරින් දියුණු වෙන දේවල් අතුරින් ප්‍රඥාව තමයි වැදගත්ම දේ. අවිද්‍යා නිපද සංවරා පහට වැටෙන දේවල් වලින් වැදගත් දේ තමයි අවිද්‍යා දුරුවීම තමයි වටින්නේ. සංඝෝ පවජමානානං මේ මිහිමත ගම කරන අතුරින් සංඝයා තමයි උතුම්මය. බුද්ධෝ පවද සංවරෝ බුදුරජාණන් වහන්සේ තමයි කතා කරන අතුරින් උතුම්ම කෙනා කියලා දේශනා කළා. ඉතින් මේ ධර්ම ඥානට අප උත්සාහ ගනිමු. උදෑසන පටන් පින්නතුන් බොහොමත්ම උනන්දුයෙන් මේ ධර්ම සමග එකත් නී වුණා. ඔබ හැම දිනාටම ජීවිතයේට මේ සද්ධර්මයේ ආශිර්වාදයක් වඩ සලකනට ඒ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දිනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං බයම් පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ.